සෞඛ්‍යමාත්‍යංශයට මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ ස්ථාවරයේ කිහිපවරක්ම දැනුම් දුන්නා. මේ පිළිබඳව ඒ අදාළ රෝහල්වල වෛද්‍යවරුන්ගේ තිබෙන අකමැත සහ මෙහි තිබෙන අවිධිමත් බව ගැන අපි දිගටම සෞඛ්‍යමාත්‍යවරයාට දැනුම් දුන්නා, සෞඛ්‍ය ලේකම්තුමාට දැනුම් දුන්නා. නමුත් ඒ කිසිම දෙයක් සැලකිල්ලට නොගෙන රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ මතය සැලකිල්ලට නොගෙන තමන් ගිහිල්ලා මේ වගේ ඒකඟතාවයකට පැමිණීම ගැන සෞඛ්‍යමාත්‍යංශය කෙරෙහි රජයේ වෛද්‍යධාරීන්ගේ සංගමයේ අප්‍රසාදයක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳව සාකච්ඡා කරන්නට ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවනවා.